සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප මේ පින්තුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේන පුඤ්ඤාභි සඳ සූත්‍රය. පුණ්‍ය උල්පත් පින් හටගන්න ස්ථාන අටක් ගැන සඳහන් සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රයේදී අපේ ජීවිතයට එන මහා පුණ්‍ය ගංගා පින් උල්පත් පින් හටගන්න හේතු අටක් ගැන පැහැදිලි කරනවා. බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියපු විදිහට යම්කිසි කෙනෙක් බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් බුදුරජාණන් වහන්සේ මගේ, ධර්මය මගේ, සංඝයා මගේ කියන හැඟීමෙන්, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, විශ්වාසයෙන් තෙරුවන මම ආයනය කරමින් වාසය කරනවා නම් එය මහා පුණ්‍ය ගංගා තුනක් හැටියට දේශනා කළා. ඊළඟට පංචශීලය. එහෙදී පානාතිපාතං පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් ප්‍රාණඝාතය දුරු කරලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවනම්. අදින්නාදානං පහය අදින්නාදාන පටිවිරතෝ හෝති. සොරකම් කිරීමෙන් වෙන් වෙලා සොරකම් කිරීම දුරු කළ වාසය කරනවනම්. කාමයේ සුමිච්ඡාචාරං පහය කාමයේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති. වැරදි කාම සේවනයේ අත්හැරලා වැරදි කාම සේවනයෙන් දුර වෙලා වාසය කරනවා නම්, ඒ වගේම මුසාවාදම් පහය මුසාවාදයේ දුරු කරලා මුසාවාදා පටිවිරතෝ හෝති, මුසාවාදයෙන් වැළකීලා වාසය කරනවා නම් අන්න ඒ කාරණයත්. සුරාමේරේ මජ්ජපමා දට්ඨානම් පහය සුරාවසාපානයේ මදයට හා ප්‍රමාදයට හේතු වන කරුණු වලින් වෙන් වෙලා වාසය කරනවා නම් එකෙන් දුර වෙනවා නම් එයත් පුණ්‍ය ගංගාවක්. මෙන්න මේ විදියට තෙරුවන් සරණ යාමත් පංචශීලයේ ආරක්ෂා කිරීමත් මහා පුණ්‍ය ගංගා පින් උල්පත් පින් හටගන්න ස්ථාන අටක් වශයෙන් මෙම සූත්‍රයේදී පැහැදිලි කරනවා. පින්නතුනි, අප සලකලා බලන්න ඕන ඇයි භාගතුන් වහන්සේ මේ කරුණාවට මහා පුණ්‍ය ගංගා පින් උල්පත් විදියට දේශනා කළේ. යම්කිසි කෙනෙක් නිරතුරුව බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන උන්වහන්සේ පිළිසරණකට කොටගෙන බුද්ධානුස්සති භාවනාවට මේ වාසය කරනවා නම් ඔහුගේ හිතේ අකුසල චේතනා පහළ වෙන්නේ නැහැ. ඔහුගේ හදමැදුර බුදුමැදුරක් බවට පත් වෙනවා. යම්කිසි කෙනෙක් ධර්මයේ සරණ ගිහිල්ලා නම් ඔහු නිරතුරුව ධර්ම කාරණාය මෙනෙහි කරන්නේ සද්ධර්මයේ තියෙන සම්දිත්තිකාදී ගුණ නිතර මෙනෙහි කරමින් ඒ දහම මේ ජීවිතය තුළ ඉක්මනින්ම ප්‍රතිඵල ගත හැකි ආකාරයට ඔහු සදහම් සරණ ගිහිලා වාසය කරනවා. සංඝං සරණං ගතෝ හෝති කියපු විදියට ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්නතාදී ගුණ සිහිපත් කරමින් සංඝහනුසති භාවනා වඩමින් සංඝයා තමගේ ජීවිතයේ සැබෑ පිළිසරණ කොට වාසය කරනවා නම් ඒ ආර්ය සංඝරත්නය අනුගම කරන වාසය කරනවා නම් ඔහුගේ ජීවිතේට අකුසල් එන්නේ නැහැ. ඔහු නිරතුරුව දහම් මාර්ගයේ ඉදිරියේ ගමන් කරන කෙනෙක් වෙනවා. ඒ වගේම පින්නතුනි, කිසියම් කෙනෙක් ප්‍රාණඝාතයෙන්, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම සහ මද්‍රව්‍ය භාවිතය කියන මේ පංච දුෂ්චරිතයෙන් වැළකීලා පංචශීලිය ආරක්ෂා කරනවා නම් එතනත්තාගේ හිතෙහි දැඩි ලෝභය සහ ద్వේෂය නැත්නම් රාගය සහ වෛරය කියන මේ කරුණු දෙක වහන් දුරට යටපත් වෙනවා. ඔහුගේ හිතේ ලෝභය තිබුණට ඔහු කිසිවිටකත් ඒ ලෝභය පාදක කරගෙන ඔහු සොරකම් කරන්න යන්නේ නැහැ. වැරදි කාම සේවනයට යන්නේ නැහැ. ඉන්ද්‍රිය පිනවීම වශයෙන් මද්‍රව්‍ය භාවිතයට යන්නේ නැහැ. ඔහුගේ තිය යමනාපයේ තිබුණත් ඒ යමනාපයේ ඉහළ මට්ටමට ගිහිලා ඔහුගේ අතින් ප්‍රාණඝාතයක් සිදු වෙන්නේ නැහැ. බොරු කීමක් සිදු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතුනි, දානයක් දෙනවට වඩා අනිසංසදායි සීලය තුළ ඉක්මන එක. පංචශීලය ගිහි පින්නතුන්ට නිත්‍ය සීලය හැටියටත් විශේෂයෙන් සතර අපායෙන් මිදෙන ප්‍රධානතම මාවතක් විදියටත් ධර්මයේ තුල සීලය පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි, යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙන විතරක් නෙවෙයි සත්වයන් කෙරෙහි කරුණා මෛත්‍රී පෙරදරිව අබේදානය දෙමින් වාසය කරනවා. යම් කෙනෙක් සොරකම් කිරීමෙන් වැළකෙන විතරක් නෙවෙයි ඒ කෙනා අනිත්‍යයේ දේපල සුරක්ෂිත වෙන විදියට අනිත්‍යයේ දේපලවලට හානියක් නොවන විදියට මෛත්‍රී පෙරදරිව වාසය කරනවා. යම් කෙනෙක් කාමවරුදා හැසිරීමෙන් ගෙන්වන විතරක් නෙවෙයි ඔවුන් අනිත්‍යයේ ප්‍රීතිමත් ගෘහස්ථ ජීවිතවලට හානියක් නොවන විදියට, අනිත්‍යයේ ගෘහස්ථ ජීවිතයට ආශිර්වාදයක් වෙන විදියට, ඔවුන්ට ශාන්තියක් වෙන විදියට කාලය ගත කරනවා. මේක තමයි සිල්වන්ත ජීවිතයක ලක්ෂණය. බොරු කීමෙන් වැළකෙන අතර නිරතුරුව සත්‍යවාදීව අනිත්‍යයට පිළිගත හැකි පුද්ගලයෙක් විදියට ක්‍රියා කරනවා, සත්‍ය ගරු කරනවා, සත්‍යයට වටිනාකමක් ලබා දෙනවා, තම වචනයේ සත්‍යතාවයේ ඉහිලින්ම පවත්වා ගනිමින් සමාජයේ විශ්වසනීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. මද්රව්‍ය භාවිතයේ වැළකීමෙන් ඔහු තමගේ ගෘහස්ථ ජීවිතයත් සමාජගත ජීවිතයත් සාර්ථකව විශ්වසනීය ලෙස ගෞරවනීය විදියට කලයගත කරනවා. යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා කියන්නේ ඔහු බහොම් පුඤ්ඤං පසවති, බොහෝ පිං රැස් කරන කෙනෙක් විදියටයි ධර්මයේ සඳහන් කරන්නේ. පංච බයවේරව සූත්‍රයේ වැනි ස්ථානවල දැක්වෙනවා කිසියම් කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා කියලා කියන්නේ අභයන්දේති, අවේරන්දේති, අභ්‍යංකජන්දේති කියපු විදියට. එතනත් අබේදානය දෙන කෙනෙක්, මෛත්‍රිය දෙන කෙනෙක්, අද්වේෂයේ ලෝකයට ප්‍රධානය කරන කෙනෙක් හැටියට සඳහන් කරනවා. පින්නතුනි, අද ලෝකයේ තුල බොහෝ සමාජ විෂමතාවයන්, ආර්ථික උද්දමනයන්, අසහනය, අසමගිය, බිය, වෛරය හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ පංචශීලයේ කඩවීම. අපට සමාජය තුල පංචශීලය ස්ථාපිත කරගන්න පුළුවන් වුණොත් මේ සමාජයේ තියෙන ගැටලු රැසකින් අපට නිදහස් වෙන්නට පුළුවන්. ආර්ථික උද්දමනයෙන් ලෝකය මුදවාගෙන සැනසිලිදායක ජීවිතයක් ගත කරන්නට යාපට උපකාරී කරගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි, ජීවිතයට නිරතුරුව සතුට ස්ථානය ගෙන දෙන, දිනෙන් දින තමගේ ජීවිතයේ දුක් කරදර කම්කටොළු අඩු වෙලා ජීවිතයේ සතුට සැනසීම යහපත දිනවන ආකාරයට අපට කටයුතු කරන්න පුළුවන් නම් අන්නේ ජීවිතයේ පින්නතුනි තමන්ටත් තමන්ගේ නිවසේටත් සමාජයටත් ලෝකයටත් ශාන්තිකර ජීවිතයක් වටපත් වෙනවා. මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයෙන් අපට පැහැදිලි කරන්නේ එක අතකින් අකුසලයෙන් මිදෙන්නටත්, අනිත් අතින් කුසලයේ යෙදෙන්නටත්, ඒ වගේම බුද්ධ ධර්ම සංඝ කින කෙරුවන වෙත ශ්‍රද්ධාවෙන් එළඹීම, අන්නේ ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට විරිය, සති, සමාධි, ප්‍රඥාදී මෙන්න මේ කුසල් වෙත ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙත නැඹුරු වෙලා ඒ ඔස්සේ සති, ධම්මවිචය, විරියාදී මෙන්න මේ බොජ්ජංග ධර්ම සම්පූර්ණ කරගෙන සම්මාදිට්ඨියාදී ආරියසංගික මාර්ගයේ අංග පූර්ණය කිරීම වශයෙන් සමත විදර්ශනා දුරු කරගෙන, සමත විදර්ශනා දිනු කරගෙන ඉන් ඇතිවන්නා වූ චිත්ත සමාධිය භාවිත කරමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම වශයෙන් ලෝකයේ හට ගැනීම, නිරෝධය දැකලා දුක්ඛ සමුදයෙන් අත්මිදලා දුක නිරෝධය වෙත පාදබලා අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහා විඥාන නිරෝධෝ ආදී වශයෙන් සඳහන් කරන මේ සංසාර චක්‍රයෙන් සදහට නිදහස් වන්නටත් මෙන්න මේ ශ්‍රද්ධාව පාදක කරගත්තු, පංචශීලය මූලික කරගත්තු මේ ජීවිතයේ විරිය, සති, සමාධි, ප්‍රඥාදී සෙසු ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරමින් ආධ්‍යාත්මික ගමන් මාගේ ඉදිරියට යනට අපට මේ දහම් මඟ හේතුවක් වෙනවා. එනිසා කෙනෙක්ගේ ජීවිතයේහි පින දිනු වෙන මහා පින් උල්පත්, පුණ්‍ය ගංගා, පින් නදී අටක් විදියට තෙරුවන් සරණ යාමත්, පංචශීලය ආරක්ෂා කිරීමත් මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී පැහැදිලි කරනවා. එනිසා පින්නතුනි, පුණ්‍යකාමී ජීවිතයකට පත් වෙලා සුගති ස්ථාවර කරගන්න ගමන් සත්පුරුෂ ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය සුල්දීම සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරමින් මාර්ගඵල අවබෝධයෙන් දුක නිරෝධ කිරීමට මේ සියලු කුසල අපි උපකාර කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසී සම්පන්න සැලසේවා. මේ උතුම් කුසල හේතුවෙන් මෙලොව ජීවිතයේ යහපතත් පරලොව සුගතියත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තුන්වන් සරණයි.